ධ්‍යාන වඩන්න නැතුව රාත් වීමත් රාත් වෙන කෙනා ධ්‍යාන නැතුව සිටීමත් පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව කියලා කියන්නේ දැන් සෝවාන් සකෝර්දාගාමි අනාගාමි හරියක් තියෙන මාර්ගඵල හතරක් උනාට ඒක ධ්‍යාන හතරක් නේ. එතකොට දැන් රාත් ධ්‍යානයක් නැතුව රාත් වෙන්නේ කොහොමද කියලා අහුවාම යම්කිසි කෙනෙක් රාත් වෙනවා නම් රාත් කියන ධ්‍යානයට තියෙනවනේ. සෝතාපන්න ධ්‍යානයට තියෙනවනේ. ඒ අවබෝධයයි සිතට තියෙනනේ. එතකොට ඒකත් එක්කමනේ කැවිලා තියෙන්නේ. වතුරේ නාවලා කෙනෙක් එනවා. කකුල් ඉස්සර කෙනෙක් වැටිලා එනවා. හැබැයි දෙන්නම තෙමිලා. එයා කියන මම නාවේ නෑ කියලා කියනවා. ඇත්තටම එයා නාල නෑ. එයා කියන මම නම් හොඳට නාලා පීනලා ආවේ. එයා නාලා. එයා දැනගෙන නාලා. මෙයා කියන මම නෑවේ නෑ. හැබැයි එයා නාලා. කකුල් ඉස්සර වතුරේ උඩට ආවම එයා නාලා. අපිත් එයා කියන නෑ මම නෑවේ නෑ. මම ඉස්සර වැටුණා. එයා කියන මම නම් පැනලා නෑවා. හැබැයි එයා වැටුණා. එයා පිළිගන්නේ නෑවයි කියලා. දැන් නාලා තමයි ඉන්නේ. ධ්‍යාන වැඩුවේ නැ ශ්‍රවණය කළා එකපාරට සිත නිදහස් වුණා මං රාහත් වුණා මම ධ්‍යාන වැඩුවේ නැ මං මේ ප්‍රථම ධ්‍යාන දෙතිය ධ්‍යාන චතුත් ධ්‍යාන ඒවා මොකවත් මට නැහැ කිනා හැබැයි රාහත් වෙනකොට එයා ධ්‍යානෙකුත් එක්ක තමයි රාහත් වෙලා තින්නේ හැබැයි එයා පිළිගන්නේ එයා ධ්‍යානයක් වැඩුවේ නැති නිසා අර කකුල් ඉස්සර වැටිච්ච මනස කීයද පිළිගන්නේ නැවද කියලා නිකන් නැසන නම නැවේ නැ කකුල් ඉස්සර වැටුණා දැන් මේ මනුස්සයා තිස මුදිරේ ඉඳලා යටි වතුරට තෙමිලා නම් මේ මනුස්සයා තෙමිලා නම් දෙන්නම ගිරිලා නම් උඩට ඇවිල්ලා තින්නේ නම් මේක නැහැ නේ කියන්නේ කොහොමද පිළිගන්නේ? මේක හරියට පිළිගන්නේ. ඒ වගේ එකක් තමයි. සම්මාව කියන්නේම ධානයක් නේ. සම්මාදිට්ඨිය කියන්නේම ධානයක්. ඒකට හේතුව අනිත්‍යයට වඩා එයාට වෙනස් විදිහට ලෝකේ පේනවා. එයාට ඇෙන ශබ්ද මෙයාටත් ඇෙනවා. එයාට වෙනස් විදිහට ඇෙන්නේ. හරයටත් හිතෙනවා. මෙයාටත් හිතද මෙයාට ගොඩක් වෙනස් හිතන ක්‍රම. එන යම්කිසි සිතක අවබෝධයක් මෙයාට තියෙනවා. ඒක යම්කිසි ධාන සමාපත්තියක් තමයි. යෝග ධ්‍යාන, නිරෝධ ධ්‍යාන කියලා දෙකක් තියෙනවා. ඉතින් යෝග ධ්‍යාන වල තේම සිතට අවබෝධය අපි සයන්ස් නේ කරන්නේ. මොකද්ද මේක තුල තියෙන විද්‍යාව? දැන් මං වගේ තව කෙනෙක් මෙතන මවන්න ඕනේ. මවන්න බෑ. 3D කැමරාවක් තියලා ફોકસ කරන්න එපා. එතකොට 3D කැමරාවට මේ ප්‍රැක්ටිකල්ද කරන්න පුළුවන්. අයි මේක මට කරන්න බැරි. ඒක මනුස්සයන හොයාගත්තේ. ඒත් මනුස්සට ඒක තේරුණානේ. අයි කරන්න බැරි. මම මොනවලින්ද ඇදලා තින්නේ? මම හැටම්නේ. සෛල තියෙන ඕගන් තියෙන ටිසු තියෙන ටිසු ඕගන් ඇදලා තියෙන සෛල වලින් සෛල ඇදලා තියෙන ක්‍රෝමසෝම 40යි ක්‍රෝමසෝම ඇදලා තියෙන DNA RNA ඒව ඇදලා තියෙන ජාන ඒ ජාන ජීන් ඇදලා තියෙන ඇටම් වලින් ඇටම් ඒවා පොඩි පොඩි ইনফরমේෂන් වලින් එතකොට මේ ইনফরমේෂන් අමතරම තියෙනවානේ එතකොට මට චිත්ත වීතියක් අදලා ඒ චිත්ත වීතිය මේ හරියෙන් නවත්තලා ඒකට මගේ බයෝ එක ප්‍රොසස් කරන්න පුළුවන් නම් ඒ හැම බයෝ එකෙම මගේ රූපේ තියෙනවා මේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් ඔක්කොම එකට එකතු නම් දැන් මෙතන රූපය දෙන්නේ නැද්ද? දැන් අර ටෙක්නොලොජි එක මත ආවනේ. මේක සයන්ස් වලින් ඒගොල්ලෝ අධ්‍යයනය කළා ඒ ධ්‍යානෙ වඩා ගන්න. වැඩුවම එයා වගේ 500ක් මවලා එක එකනට එක එක වැඩ දීලා එයා බලන් ඉන්නවා. කට්ටිය කතු ගන්නවා, කට්ටිය පාඩම් කරනවා, කට්ටිය කමටහන් දෙනවා, කට්ටිය සක්මන් කරනවා ඔක්කොම ගියා බලන් ඉන්නවා. ඒක කියන්නේ ඔරිජිනල්. මේකත් එක්තරා අවබෝධයක්. මේකත් ධ්‍යානයක්. මේක ධ්‍යානයක්. ඒ වගේ ගොඩාක් ඒක වඩනවා ඒක. ඊට කියන තේජෝ ධ්‍යාන. තේජෝ වල ගොඩාක් ධ්‍යාන තියෙනවා. මේක තේජෝ වල එකක්. පඨවිය කියලා කියන්නේ භෞතිකව තියෙන දේවා. භෞතිකව තියෙන දේවා. තේජෝ භෞතිකේ වුණාට ඒක තුළ තියෙන ක්‍රියාකාරීත්වය වෙනයි. දැන් අල්ලන ස්වභාවයකින් තියෙනවනම් අල්ලන්න පුළුවන් නම් ඝන දේවල් වලට අපි කියන පඨවි. එතකොට ගලන ස්වභාවයක් තියෙනවනම් දියර ස්වභාවයක් තියෙන ආපෝ. හමන ස්වභාවයක් තියෙනවනම් වායෝ. දිස්නයක් තියෙනවනะ එළියක් තියෙනවනะ ඒකට කියන්නේ තේජෝ. ඒ තේජෝ වලට අදාළ ධානය තමයි ඒක. මෙතන ඇත්තටම ලෝකේ සතර මා භූත නැහැ. පටවියක් නැහැ. ඝන ස්වභාවයක් තියෙන්නේ. ද්‍රව කිලයක් නැහැ. ගලන ස්වභාවයක් තියෙන්නේ. ඒ ගලන ස්වභාවය වේගය අඩු කළාම ඒක මිරිකුණාම ඒකෙන් පැක් වෙනවා. ඊට පස්සේ ඒක ආයි ගලක් තමයි. දැන් ගඩොල් කැටයක් කියනකොට අපි පටවි කියනවා. රත් කරලා බලන්න. ගලනවනේ. උණු වෙලා රත් කරනවනේ. දැන් ඒක මේ ආපෝ ධාතුවනේ. උණු වුණාම ආලෝකයක් එනවනේ රත්තරන් පාට රතු පාට වෙනවනේ දැන් ඒකෙන් එළියක් එනවනේ තේජෝ වෙලානේ උමාලයක් එනවනේ දැන් ඒකෙන් අණු ගැලවිලා යනවනේ වායු ස්වභාවය හතරම තියෙනවා එක ධාතුවක් ගත්තත් ඒ ධාතුව තුළ අරකින හතරම තියෙනවා ගලවන්න බෑ ධාතුවෙන් ධාතුව අයින් වෙන්නේ නැහැ එහෙම අයින් කරන ක්‍රමයක් බුදුහරු දේශනා කරලත් නැහැ එක අණුවක් එක අංශුවක් ගත්තත් ඒක අතරම තියෙනවා ඒකට ටෙම්පරේචර් එකක් තියෙනවා අතමල් ටෙම්පරේචර් එකක් තියෙනවා. එතකොට උෂ්ණත්වය තියෙනවා, තේජෝ තියෙනවා. ඒ අණුව පාවෙනවනේ. වායු ස්වභාවිකුත් තියෙනවා. ඒතර යා ගලනවනේ. ආපසු භාගෙත් එන 61කින් රවුමට ඒක නිර්මාණයක් වෙන පටවියකුත් තියෙනවා. අතරම තියෙනවා. ගලවන්න බෑ. උජං කායම් පරියංකම් කියන එක තථාගතයන් වහන්සේගේ පණිවිඩයක්. බුදුහාමුදුරන්ට වඩා අපට ප්‍රඥාවක් නැති නිසා ඒකට වෙනත් සොලුෂන් එකක් අපට දෙන්න බෑ. ඒක තථාගත ඥානයක්. හැබැයි ඒක අපි ගවේෂණය කරනකොට අපි කියනකට වඩා මම ගවේෂණය කරන කාලේ මට තීරිච්ච කරුණු ටිකක් තියෙන එක මම සෑහ කරන්න. මේ උජුං කායං කියලා කියන එක තුළ විශාල වාසියක් තියෙනවා. මේ ආනාපාන සති භාවනාව ගොඩාක් සරලව සෑල්ලුව 100ෙන් කරන්න පුළුවන්. අපේ කොඳු වැට පේලියේ තියෙන දෙපැත්තේ ඉඩා පිංගලා කියලා ස්නායු දෙකක්. ඒ ඉඩා පිංගලා කියන නාඩි දෙක අතර සුසුම්නාවට සම්බන්ධ වුණාම මොළයට හොඳට ඔක්සිජන් ලැබෙනවා. මොළයේ සෙල් වල ක්‍රියාකාරීත්වය සාමාන්‍ය 100%ක් විතර තියෙනවා. සෙල් බිලියන ට්‍රිලියන ගණනක් තියෙනවා. හැබැයි ඒකේ percentage එක 10ක් 12ක් 8ක් වගේ තමයි වැඩ කරන්නේ. 100ට අනිත් එකක්වත් වැඩ කරන්නේ නැහැ. හැබැයි ඒ වගේ පොඩි percentage එකක් වැඩි කරත් මුළු සම්පූර්ණ මොළයටම 550 බර තියෙන සම්පූර්ණ මොළයට අවශ්‍ය සම්පූර්ණ ඔක්සිජන් ටික ලැබෙන්නේ කොඳු වැට පේලිය කෙලින් තිබුණා. කොඳු වැට පේලිය කෙලින් තිබුණාම මොළයට අවශ්‍ය ඔක්සිජන් ටික ලැබුණාම ප්‍රාණවායුව ලැබුණාම මොළේ රිලැක්ස් වෙනවා. මොළේ රිලැක්ස් වුණාම පල්ලෙහා තියෙන ඉන්ද්‍රියන් ඔක්කොම රිලැක්ස් කරනවා. එතකොට භාවනාව හරි සරලයි. අපේ දකුණු පැත්තේ වම් පැත්තේ තියෙන සියලුම නර්වස් ඔක්කොම ගිහිල්ලා කොඳු වැට පේලියට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඒකෙන් තමයි පණිවිඩ ඔක්කොම ටික ඔළුවට ගෙනියන්නේ. මේක නැවුනොත්, ඒත් වුනොත්, පැත්තට ඇරුනොත්, එක පැත්තක හරි පොඩ්ඩක් හරි හැදිලා අනිත් පැත්තේ හිර වුනොත් පණිවිඩ යන්නේ නැහැ. පණිවිඩ යන්නේ නැත්නම් පෙසරකක් හදන්න ඕනේ. ලේත් එක පණිවිඩ ලේවලින් ඉන්නේ පණිවිඩ යන්නේ. දැන් වයර් එකේ ඇතුලේ තියෙන කම්බි වලින් යනවා වාගේ අපේ මුළු සර්වාංගයෙන් පණිවිඩ ඔක්කොම මුලේට ගෙනියන්නේ ලේවලින්. එතකොට ලේ නාරයක් බ්ලොක් වුනොත්, හරියට තද වුනොත් එයාගෙන් පණිවිඩ යන්න බෑ. එතකොට හෘදේ ස්පන්දනය වැඩි කරලා පෙසරක වැඩි කරලා අරකම් පම්ප් කරලා පණිවිඩ යවනවා. එතකොට පෙසරක වැඩි වුණාම ඇඟේ තියෙන ප්‍රාණය, එහෙම නැත්නම් අපි කියනවා එනර්ජි පාටිකල් එක, ඒ ශක්ති විශේෂය කම්පා වෙනවා. අපි කියනවා මේ පේනවා, හැයෙනවා, දැනෙනවා. පේනවා, හැයෙනවා, දැනෙනවා නෙමෙයි. ඒකට අපි ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා. මොකද්ද? දකින්න, ඒ රූපේ ගන්න මම ශක්තියක් ආයෝජනය කරනවා. ඒකට කියනවා ප්‍රාණ ශක්තිය. බයෝ එනර්ජි එකක්. එතකොට මේ ප්‍රාණ ශක්තිය ආහාර පාන වලින් ලැබෙන්නේ. උෂ්ම වලින් ආහාර පාන කියන්නේ මේ වලින් හැදෙනවා. එතකොට ඒ ආහාර පාන ලැබෙන මේ ප්‍රාණ ශක්තිය කයේ තියෙන කොහොමද? වේව්ස් එකක්. එනර්ජි පාටිකල් එකක්. ඒක ඇටම් වලින් තියෙන්නේ. එතකොට මේ ශක්තිය වැඩිපුර ආයෝජනය කරන්න ඕනේ අර කින ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය කරන්න. ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය යම්කිසි දෝෂයකට පත් වුණාම රුධිරයේ පීඩනය වැඩි වුණොත් ඒ රුධිර පීඩනයත් එක්ක අර එනර්ජි පාටිකල් අර ශක්ති විශේෂයේ කම්පණය වැඩි වෙනවා. වැඩි වෙනකොට එනර්ජි එක එළියට යනවා ඉක්මනට. වැඩි වෙනවා බඩගිනි ඇදෙනවා, කලන්තය ඇදෙනවා, තේට්ටු ඇදෙනවා, රිදෙනවා, කැක්කුම් ඇති වෙනවා. ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. තරහක් යනවා. තරහා යනවා නෙමෙයි යම්කිසි දෙයක් ඇයෙනකොට ඒකට හොරොත්තු දෙන ශක්තිය කයේ නැත්තම් ද්වේෂය පටගනයි. අර එනර්ජි පාටිකල් එක අයියෙන් භ්‍රමණය වෙන්න ඕනේ අරක රිසීව් කරන්න. එතකොට පටිගියක් ඇති වෙනවා. තරහව කියන එක අපි හදන තරහ තියෙනවා, හිබේ හැදෙන තරහ තියෙනවා. කැක්කුමක් ඇති වුණාම යම්කිසි දෝෂයක් ඇති වුණාම එතනින් ශක්තිය වැඩිපුර එළියට යනවා. ශක්තිය කයේ අවශ්‍ය තරමට වඩා අඩු වුණාම ගිලම්පස දෙන්නද කියලා හුවත් තරහා යනවා. දැන් කොහමද වන්තට අමාරු හොඳයි දෙක ඒ තරහ නයි අර පණිවිඩයවත් යන රිසීව් කරන්න බෑ. ඇයි? ඒ තරම් ශක්තිය අඩු වෙලා. ශක්තිය වැඩි වෙලා ඉන්නකොට බයිනවා. එයා hina වෙලා නැයි. ඒකට හොරොත් දෙන්න කයේ ශක්තිය තියෙනවා. එහෙනම් මේ කොඳු වැට පේලිය නැවෙන්නකොට කොඳු වැට පේලියට යම් යම් බාධක ඇති වෙනකොට මේකින ධ්‍යාන වැඩෙන්නේ නැහැ. මේකින මාර්ගය වැඩෙන්නේ නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේ පෙරබුදුවරු මොනවද කියලා තියෙන කියලා බැලුවම ඒගොල්ලෝ තුජුන් කායම් පරියංකම් කියලා දේශනා කළා. ඒක තථාගතයන් වහන්සේ තේම දේශනා කළා. ඒක නිවැරදි සමහර ධ්‍යාන ශ්ලෝකවල තියෙනවා. මේක හරියටම දින 90ෙන් වැඩෙනවා. මේක දින 120ෙන් වැඩෙනවා. හැබැයි නිදාගෙන වඩනවා, වාඩි වෙලා නා වඩනවා, එක එක ඉරියව්වලින් වඩනවා මාස 6ක් 8ක් යනවා. හැබැයි ඒක යට තියෙන ආසනයක්. මේ ආසනේ ඉඳලා වඩන්න ඕනේ කියලා. ඒකෙන් හිටියත් හරියටම දින 90ෙන් වැඩෙනවා. එහෙනම් සමහර ධ්‍යානවලට අපි මේ ශ්වාසනයේද එහෙම නැත්නම් වජ්‍රාසනයේද මොනවද පද්මාසනයේද මොනවද ආසන ආසන 304ක් තියෙනවා. ඒ එක එක ආසනවලට එක එක ධ්‍යාන හරියට තග්ගල වැඩෙනවා. සමහර ඒවා වැඩෙන්නෙම නැහැ. එතකොට අපි නිරෝධයෙන්ම වඩන්නේ. නිරෝධය වඩන්න නම් අනිවාර්යයෙන්ම පද්මාසනෙ ඉන්න ඕනේ. බුදුහාමුදුරු ඉන්නවා වගේ ඉඳලා උජං කායම් පරි. මේක තමයි නිරෝධයට අරගන්නේ. භාවනාව කරනවට වඩා කෙරෙන්නයි අරින්නේ. මේ සිත කියන එක ඇවිල්ලා එනර්ජි එකක් නේ, ශක්ති විශේෂයක් නේ. මේක පෙස කෙරුවොත් පීඩනය වැඩි වෙනවා. ඒ ඒ ප්‍රෙස කරනකොට එනර්ජි පාටිකල් එකේ තියෙන අණු වල භ්‍රමණ වේගය වැඩි වුණා. කඩාගෙන එළියට නියුක්ලියස් වගේ. කඩාගෙන එළියට යනවා. සිත නිතරම මෙල්ල කරන්න නෙමෙයි අපි දක්ෂ වෙන්න ඕනේ සිත තේරුම් ගන්න. සිත තේරුම් ගන්නකොට එයා එහෙම මෙල්ලෙනවා. තරහා යනකොට තරහා ඉවස ගන්න නෙමෙයි ඕනේ. මට තරහා ගියා. මාව දෙවිචරලා කොඳට ගියා. අර කට් වචන ටික ඇහෙනකොට තරහා ගියා. ඒක දැනගත්තකම ඒක නිවිල යනවා. සිත තේරුම් ගන්න සිත ඊලා වෙනවා. මෙල්ල කරන්න කම්පා වෙලා විසිරෙනවා. ඒක සිතේ ස්වභාවය. මෙල්ල කරන කට්ටියට භාවනා වැඩින්නේ නැහැ. කාලේ අපරාධය. සක්මන් භාවනාවක සක්මන් භාවනාව තම ගොඩක් තියෙන රාත් වෙන්න පුළුවන් සක්මන් භාවනාවේ ධ්‍යාන වඩන්න පුළුවන් ඉරිදි වඩන්න පුළුවන් ගොඩක් දේවල් තියෙන සක්මන් භාවනාවේ මේ ගොඩක් ටෙක්නික් මේ පොත්පත්වල ලියවුනේ සක්මන් භාවනාව තුළ මේ අපේ යටිපතුලේ මෙතන ඉඳලා මෙතනට වෙනකම් මුළු සර්වාංගෙම නර්වස් වෙනවා ස්නායු එතකොට අපි යටිපතුල තද කරනකොට ඒ ඒ තැන්වල ඒ තද වෙන තැන්වල සීය තිබ්බාම පැන්ග්‍රිය අසොන්දට වැඩ කරන අග්නියාසය වකුගඩු වැඩ කරනවා අක්මා වැඩ කරනවා පෙනාලු වැඩ කරනවා මා බඩවැල් පොඩි බඩවැල් ආමාශයේ ජීර්ණ ක්‍රියාවල මේ ඔක්කොම ක්‍රියාත්මක කරනවා මේකට කියනවා මේ ඇනටොමික් තෙරපි කියලා අපි ඇවිදින හැවිදින හැම මොහොතේම කය නිරෝගිමත් වෙනවා හොඳට ජීර්ණ වෙනවා නිරෝගිමත් වෙලා ඒ ස්නායු වල ලේ ඔක්කොම හොඳට වැඩ කරලා ගොඩාක් ශක්තිමත් වෙනවා තාපසය ලෙඩ වෙන්නේ නැහැ කවදාවත් ඒක එක බෙනිෆිට් එකක් අනිත් එක ගුරුත්වයක් තියෙනවානේ ඒ ග්‍රැවිටි එක. එතකොට මේ විශ්වයේ න්‍යාස්තියක් තියෙනවා. මේ න්‍යාස්තියට බලයක් තියෙනවා හදින්න. උඩ තියෙන වාල්තරලේ පින්නක් තියෙන යා එක පැත්තකින් තල්ලු කරනවා අනිත් පැත්තෙන් හදිනවා. එතකොට ඒ ලේයර් එකෙන් නම් අපින්නේ හැතුලේ නම් උඩින් තල්ලු කරනවා යටින් හදිනවා. සක්මන් භාවනාව ගොඩාක් 100ෙන් වඩනකොට අපට තේරෙන මේ තියෙනකොට ඇදෙන ප්‍රමාණයයි ගන්නකොට එන ප්‍රමාණයේ වේගය වෙනසක්. ඒක හරියට 100 පීටවල ඒක කඩන්න පුළුවන් නම් එයාට සක්මනේ යන්නේ නැතුව උඩින් ඇවිදින්න පුළුවන්. අඩියක් විතර උඩින් ඇවිදින්න පුළුවන්. හැබැයි ඒක තේරුම් ගන්න ඒ ග්‍රැවිටි එක බිනින්න එයා ගොඩක් දක්ෂ වෙන්න ඕනේ. වතුර උඩ ඇවිදිනවා කියන්නේ වතුර වල සාමාන්‍යයෙන් පොඩ්ඩනේ දරන්න පුළුවන් බර වැඩි ලොකු බරක් දරන්න බෑ. ඒකට යන්න පුළුවන් කියලා කියන්නේ පොළව කියන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ඉරිදි පවා වඩන්න පුළුවන් සක්ම භාවනාවේ. කෙලස් නිරෝධ කරන්න පුළුවන්. ඒ ඔසවන තබන හැම මොහොතෙම සිතේ ඇති වෙන මානසිකත්වය එන අරමුණු ඒ අරමුණු වල තියෙන ලෝභ දේශමෝ වෙන වෙනම හඳුනාගෙන ඒක ගත්තා පැවතුණා අතහැරියා ගත්තා පැවතුණා අතහැරියා ඔසවමි යවමි තව මේ විදිහට පේන දේවල් හැයෙන දේවල් දැන දේ ඔක්කොම සක්මණින්ම ප්‍රැක්ටිස් කරනවා හැමදේම ඒකම අරමුණු කර කර ප්‍රැක්ටිස් කරනවා පැය දෙකක් තුනක් ඇවිදලා ආවිලා වාඩි වෙලා බලනකොට විශාල වෙනසක් තියෙනවා සිතේ ඒක අපට කැමති විදිහට ගන්න පුළුවන් වතුලට අරමුණ ගන්න පුළුවන් වදින ටච් එකට අරමුණ ගන්න පුළුවන් එහෙම නැත්නම් අපේ මුළු කයම කයම මේ වදින්නේ කියලා ගන්න පුළුවන් අපිට ඕන විදිහට ගන්න පුළුවන් ඕනම විදිහට ගන්න පුළුවන් අපිට පාසු කොයි විදිහට වැඩෙනකොටද නිවෙන්නේ අන්න ඒක තමයි නිවැරදි කරන්නේ දැන් මට මේ බණ ඇව්වාම නිවෙන්නේ නැහැ මේකට නිවෙන්නේ නැහැ මේකට ටිකක් නිවෙනවා දැන් මේක ඇව්වාම නම් හොඳටම නිවෙනවා එහෙනම් මට හරියටම හරියන ගැලපෙන බණ මේක එහෙනම් මම වඩන ධානයේ වඩන භාවනාව මොන විදියට වැදුවොත්ද මට නිවෙන්නේ ඒ ක්‍රමයට වඩන්න ඕනේ. එහෙම අපි වෙනස් කරගන්න ඕනේ. දැන් නිදාගෙන ලෙඩ හැඳ ඉන්න කෙනාට බණ කිව්වම රාත් වෙනවනේ. පිටිපස්සෙන් ඇවිදවිදෙන සදාරුකියට බුදුහාමුදුර ඉස්සරහින් ඇවිදවිද උපදෙස් දෙනවා. පිටිපස්සෙන් ආගෙන එනවා. ඒත් රාත් උනානේ. රෙදි නැතුව ආපු කට්ටියට බණ කිව්වම රාත් උනානේ. එහෙනම් මේකට ඉරියව්වක් අවශ්‍ය නැහැ. නමුත් ඒ නිසා අර දේශනා තියෙන ඉරියව්ව අපි එලා දකින්න ඒක බුදුහාමුදුරගේ දේශනානේ. නමුත් මොනවාරි ක්‍රමයකින් නිවෙන්න පුළුවන් නම් අනුකාරි කඹේකාරී එළිලා නිවන් දකින්නයි ඕනේ. වැඩේ වෙන්නයි ඕනේ. ඒකට මොනවාරි ඉරියව්වක් ප්‍රශ්නයක් නැහැ. ගොඩාක්ම අපිට පාසු සැතපෙලා ඉන්නකොට වැඩෙනවා නම් විවේකයි කයට කැක්කුමක් නැ කොන්දරි දෙන්න හොඳට වැඩෙනවා නම් සැතපෙලා ඉන්න ඉරියව්වේ නිදාගන්නට වඩනවා. බිම වාඩි වෙලා ඉන්නක ටිකක් අපාසි පුටිය වාඩි වෙලා ටිකක් වැඩෙනවා නම් පුටිය වාඩි වෙලා වඩනවා. ඒ පුටුවේ සැපේට ඇලෙන්නේ නැතුව ගොඩාක් රිලැක්ස් වෙන්න නැතුව හොඳට සීය තියාගෙන කඩුවම ප්‍රශ්නයක් නැහැ. ඊතරම ශුන්‍ය භාවයක් දැනෙනවා. ශුන්‍ය භාවයක් දැනෙන්නේ Taman අශුන්‍ය භාවයේ ඉන්න නිසා. ගොඩාක් කලබල වෙච්ච කෙනාටලු විවේකී වටිනාකම දැනෙන්නේ. ඇත්තරම විවේකී ඉන්න කෙනාට විවේකී වටිනාකම දැනෙන්නේ නැහැ. නිින්දේ වටිනාකම කාටද දැනෙන්නේ දවස් තුනක් නිදි මරලා මේ වැඩ කළා අපේ කෙනාටලු. නිින්ද කියන්නේ කෝටියක් හරි ගිලා ගන්නවා ඒක. ඒ තරම් වටිනවා. අබැයි සතියක් විතර නිදාගෙන ඉන්න මනුස්සයා කෝද්දලා නිින්ද වටිනාකම බනිනෝ ඒ මනුස්සයයි එයා බැරි ගයිලා ඉන්නේ සිතට ශුන්‍ය දැනෙන්නේ වැඩිපුර සිත කලබල නිසා. කලබල සිත ශුන්‍යට වටිනාකමක් දෙනවා. ශුන්‍ය සිත කලබලට වටිනාකමක් දෙනවා. ගොඩාක් භාවනා කරලා සතිගානක් හිටියාම එයා කියන මේ රුවන් වැලි සෑයපත් යන කොළඹ පැත්ත යන ට්‍රිප් එක ගන්න නිකන් මොකද්ද ඔවා ගැඟට නිකන් එයාට මේ ඇවිදින්න ඕනේ. කොහේ හරි ගමනක් ගිහලාම ආයිපි. මා සතිය දෙක තුනක් ගියාම ආයි අර ප්‍රශ්නේනවා. පොඩ්ඩක් ඇවිදින්න ඕනේ එයාට. මොකද්ද කියන්නේ ශුන්‍ය වෙච්ච නිසා කලබල කියන ප්‍රශ්නෙට වටිනාකමක් එනවා එයාට. කලබල වෙච්ච කෙනා නිතරම කියන රස්සිතේට යන්න ඕනේ උදකලා වෙන්න ඕනේ පිණ්ඩපාතක තනියෙන් ඇයි එයා මිනිසුත් එක්ක ගැටිලා උදේත් බණ රාත් බණ ප්‍රශ්න දැන් එයාට ඕනේ ශුන්‍ය ඒකට වටිනාකම දෙන්න. මානසිකත් දෙකක් ස්වාමීනි ඒක. ඒ දෙක තුලම නිවන නැහැ. කලබලකාරීත්වය තුල ශුන්‍ය වෙන්න පුළුවන් නම් ශුන්‍යතාවය තුල කලබලකාරීත්වය දකින්න පුළුවන් නම් එයා තරම් ලෝකේ ශ්‍රේෂ්ඨ කෙනෙක් නෑ. දුක තුල සැප විඳිනවා. සැප තුල දුක් විඳිනවා. එයා ආර්ය කෙනෙක්. ඔක පුරුදු කරන්න. සෑම අරමුණක්ම ශූන්‍යත්වයටපත් කිරීමට වඩා වඩාත්ම වැදගත් වෙන්නේ අරමුණු වලට අපි පීතන්නේත් නැතුව වෑයම් කරන්නේත් නැතුව ගනුදෙනු කරන මානසිකත්වය. අපි පීතන්නේ නැත්තම් ඒක තුළ අපිට වෑයමක් නැත්තම් ඒක නිරෝධ වෙලා ඉවරයි. එහෙම නැතුව ශූන්‍ය කරන්න ගියොත් අපිට මේ ඉස් අවකාශයකට යන්න වෙනවා. ඇයි මේ පෘථිවිය හැමතැනම තියෙන පැවැත්ම. පෘථිවිය පවතින්නේම පැවැත්ම තුලනේ. ඒ පැවැත්ම නිදහස් වෙන්න ඕනේ නිවැරදි ශූන්‍යයටපත් වෙන්න නම්. සිතාර ගැටෙන ස්වභාවය, හැලෙන ස්වභාවය, පීචන ස්වභාවය, වැයම් කරන ස්වභාවය මෙන්න මේකෙන් නිදහස් කරන්න ඕනේ. කලාමයේ ශූන්‍ය වෙච්ච කෙනෙක්. අර ශුන්‍යාගාර ගතෝවා කියලා බුදුහාමුදුර කියන්නේ. එයා ශුන්‍ය වෙච්ච කෙනෙක්. මොකද්ද? එයාට සාපේක්ෂව මේ ලෝකේ මොකුත් පවතින්නේ නැහැ. ශුන්‍ය වෙලා. ඇයි එයා පීඩාවත් නැහැ, වැයම් කරන්නෙත් නැහැ. ලද දෙයින් සෑයීමටපත් වෙනවා. මොනවද ලද දෙ? දැන් මේ තියෙන දෙ. තියෙන මිනිස්සුත් බවෙන් සෑයීමටපත් වෙනවා. සිවුරක් තියෙන එකෙන් සෑයීමටපත් වෙනවා. කෑම ඊයේ ගත්තා එකෙන් සෑයීමටපත් වෙනවා. ඒ විදිහට තියෙන දෙයින් ඒ තියෙන දෙයින් එයා සැනසෙනවා. බලාපොරොත්තු නැහැ. ගොඩාක් සිත කැළඹෙන්නේ නැවත ඉපදෙන්නේ බලාපොරොත්තු නිසා. බලාපොරොත්තු දුක ඇති කරයි. අපිට පරිචිත්ති නැත්තම් අපි දන්නේ කොහමද අද අවස මොනවා ගිලම්පස ලැබෙයිද කියලා. නමුත් අපි බලාපොරොත්තු වෙන පණිකොමුඩු හදලා එහෙම එකක් හිතන පණිකොමුඩු මාපල ඒක කොහොමදත් ලැබෙන්නේ අපි දන්නේ නැහැ. එහෙනම් අපට කොත්තමල්ලි තම්බලා අකුරු කෑල්ල එහෙම හිතන කොත්තමල්ලි තාම වැවිලා නැහැ මල් පීදිලා නැහැ කොහොමද ගැටගන්නේ? අපි දන්නේ නැති අනාගතයට අපි බලාපොරොත්තු වදන. අම්බෙන්නේ වෙන එකක් ඉතින් කකියනවා. හරියට තරහ. ඇයි අපි බලාපොරොත්තු හදුවන්නේ? අපිට පරිචිත්තේ නැත්තම් දක්ෂම දේ තමයි ස්වාමීනි හම්බෙනකම් ඉන්නවා පාඩු ඉන්නවා. කාට මේක තමයි ලැබෙන්න තිබුණේ ලැබිලා තියෙනවා. සන්තෝෂෙන් දැන් බලාපොරොත්තු හදනවා. මම කාට වළඳනවා? ප්‍රශ්නයක් නැහැ, කැඩෙන්නේ නැහැ බලාපොරොත්තු. ඇයි හම්බෙලා ඉවරයි. හම්බෙනකම් ඉඳලා හම්බුණාට පස්සේ බලාපොරොත්තු හදනවා. හරි දක්ෂයි ඒ තාපසයා. ඇයි එයාගේ සිත කවදාවත් දුක් විඳින්නේ නැහැ. කම්පාව කැඩෙන්නේ නැහැ. ඇයි අනාගතය ගැන එයාට බලාපොරොත්තු නැහැ. ලැබෙනකම් ඉන්නවා. අද ගොඩාක් වෙලා තියෙන ලැබෙන්න කලින් අපි බලාපොරොත්තු වෙනවා. ලැබෙනකොට ඒක අපි හිතන විදිහට වෙන්නේ නැහැ. ඊටපස්සේ ඒක වෙනස් කරන්න හදනවා, ඒක අරිගස්සන්න හදනවා, අපට ඕන විදිහට ඒක ලබා ගන්න උත්සාහ කරනවා, ඊටපස්සේ ගැටෙනවා. එතකොට අර තියෙන ಗುಣධර්මත් එක්ක පිරියනවා. එකතු කිරීමට හදක්ස වෙලා අස් කිරීමට දක්ස වෙන්න ඕනේ. අපි එකතු කරන්න දක්ස වෙලා අස් කරන්න අදක්ස වෙනවා. ඒක තුළ පැවතිනවා. නිවන දුරස් වෙනවා. තාපසයා එකතු කරන්න හරි අදක්ෂයි. අස් කරන්න හරි දක්ෂයි. ඇයි ඒ තාපසයා එච්චර දක්ෂ වෙන්නේ? එයා මේ භවයේ පිරිනිවන් පාන්න මාන වෙච්ච කෙනෙක්. දුක නිවා ගන්න කාසාව දෙන්න කියලා කියපු එක එයාමදාම උදේට සී කරනවා. මේක ඉල්ලගත්තේ දුක නිවෙන්න නම් මේක දුක නිවෙන්න නෑනේ. මේක ගැලපෙන්නේ නෑනේ. එහෙනම් ගැලපෙන එක එයා කරනවා. ගැලපෙන එක කරනවා. අපි උදේ ඉඳලා අවශ්‍ය නැකම් ගත කරන ජීවිතය අරන් බලනකොට දුක නිවෙන්න කොච්චර කලාද? දුක ඇති වෙන්න නිර්මාණය වෙන්න කොච්චර කලාද කියලා බලන්න. දුක ඇති වෙන්න අපි ගොඩාක් වැඩ කරලා තියෙන්නේ. දුක නිවෙන්න මොකවත් කරලා නැහැ. හැම මොහොතක් ගානේ තමන්ගේ අඩුපාඩු ටික දකින්න පුළුවන් නම් දවසට එක අඩුවක් හරි නිවැරදි කරන්න පුළුවන් නම් එක ගුණයක් පැය 24ට එක ගුණයක් වඩන්න පුළුවන් නම් මේ ස්වාමීන් වහන්සේ අවුරුද්දට 308යි ගුණ 308ක් වැඩිලා අඩුපාඩු 308ක් අඩුපාඩු නැහැ කාටවත්. ඒ කියන්නේ මාස 3-4 වෙනකොට වැඩ ඉවරයි. ඒ කියන්නේ පැය 24ට එක අඩුවක්වත් අදන්නේ නැ කියන එකයි ඔප්පු වෙලා තියෙන්නේ අද වර්තමානයේ. මම මෙතන වැඩ හිටියොත් බෝවන්සේ වැඩියොත් අපට සාකච්ඡා කළ හැකි. වලින් මෙතියක් මොන ගන්නේ? බෝවන්සේට ගොඩක් පින්. ඒ වගේ කරුණු මම දන්නවයි කියලා මට නැවත මතක් කරන්න අවස්ථාවක් දුන්නට. මම ඒ ඔක්කොම මතක කරලා ඉතින්. ඒතර කරුණු මම දැනගෙන හිටියයි කියලා මමත් දැනයි දන්නේ. දක්කලාට ගොඩක් තියෙනවා. ඉතින් වංශල වඩින්ද ගන්න. සන්තෝෂයි. මෙතරදව ආපේකට.